මේ වගේ ඒ ගාස්තුවක් ආවට පස්සේ පනතේ තියෙනවා වගන්තියක්. ඒ වගන්තියට අනුව ප්‍රාදේශීය ලේකම්වරයාට පුළුවන් දිලිඳු භාවයේ තියෙන පුජ්ජලීන්ට මේ ගාස්තු කිසිම ගාස්තුවක් අය නොකර කුත් කිරීමේ හැකියාව තියෙනවා. ගාස්තු ගෙවීමෙන් ගාස් කිරීමට අදාළ සහතිකයක් නිකුත් කළා. නමුත් මේක ෂණිකව කරන්න යාමතුළදී යම් යම් ගැටුකාරීකත්වයක් ඇති වෙන බව විශේෂයෙන්ම සිවිල් සංවිධාන පුජ්ජලීන් මාධ්‍ය වලින් මගෙන් ප්‍රශ්න කර හිටියා. ඒ අනුව ගරු ඇමතිතුමත් මේ පිළිබඳ කතා කරලා කිව්වා මේක මේ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් කොහොමද කියන කාරණේ පිළිබඳව. ඒ අනුව අපි ගැසට් නිවේදනය නැවත වතාවක් නිකුත් කරනවා. මෙම ගාස්තු නැවත සමාලෝචනය ලක් කරලා ඉදිරියේදී ගාස්තු පිළිබඳව දැනුම් දෙන තුරු මෙම ගාස්තු අගෝස්තු 8 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පෙර තිබුණු ගාස්තුම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව ගැසට් නිවේදනය දැනට සකස් කරලා තියෙනවා. ලබන සතිය වෙනකොට මේ ගැසට් නිවේදනය නිකුත් වෙනවා.